ഷഷ്ട പരിച്ഛേദയ രൂപസമുച്ഛേദയ പലവന പാഠമ രൂപവിസിയട്ട പഠവിധാതുവ ആപോധാതുവ തേജോധാതുവ വായോധാതുവ എന്ന ഭൂതരൂപ ഹതരയ ചക്കു ശോതഗാന ജിവഹ കായ എന്ന പ്രസാദരൂപ പഹയ രൂപശബ്ദ ഗന്ധരസ സ്പർശ എന്ന ഗോചര രൂപ പഹയ സ്ത്രീഭാവ പുരുഷഭാവരൂപ എന്ന ഭാവരൂപ ദക്കയ ഹൃദയരൂപയെ ജീവിതരൂപയെ ആഹാരരൂപയക്കിയ നിഷ്പന്ന രൂപ അട്ടുലസുക്കി ആകാശധാതുവയെ കായവിജ്ഞാത്തി വചിവിജ്ഞാത്തിയ ലഹുതാവ് മുതുതാവ് കമ്മന്യതാവ് എന്ന വികാരരൂപ ഹയയ ഉപചയ സന്തതി ജരത അനിച്ഛത എന്ന ലക്ഷണരൂപ ഹത്രയക്കിയ അനിഷ്പന്ന രൂപ ദഹയക്കി നിഷ്പന്ന രൂപ അട്ടലസ് അനിഷ്പന്ന രൂപ ദശയ യൈ രൂപ വിസി അട്ടക്കി മേ രൂപ വിസി അട്ട കടപാടം കരകന്ന് സ്പർശക്കിയ അമുതു രൂപയാക്നത് ഗോചര രൂപ കിയന തന സ്പർശയ കിയന നമീൻ കിയവെന്നേ പഠവി തേജോ വായോ എന ഭൂതരൂപ തുണയ എബവിൻ നിഷ്പന്ന രൂപ അടുലസ് ഗണൻ ഗനീമേതി സ്പർശയ അത്തര ഗണൻ ഗതയുതിയ എസേ നുക്കലഹോത് നിഷ്പന്ന രൂപ ദഹനവയക്കട്ട് ഗണനവാ എത്ത രൂപവലിൻ പ്രധാനവന്നേ ഭൂതരൂപ ഹതരയ ഇതിരി രൂപ വിസി ഹതര ഭൂതരൂപ നിസാ അതിവന ഏവായ എബവിൻ ഏവാട്ട ഉപാദായ രൂപ നാമയ കിയനുലബേ ഭൂതരൂപ ഹതര ഉപാദായ രൂപ വിസി ഹതര കിയാത് രൂപസമൂഹയ ദേഹകട ബെദനുലബേ ദേവന പാഠമ മഹാഭൂതരൂപ ഹതര പഠവി ആപോ തേജോ വായോ ധാതുക്കിയ മഹാഭൂത ഹതരക്കി മഹാപൊലവ് കന്തു മുഹുതു ഗംഗ ആദി വശേൻ മഹത് മഹത്വ പഹലവന നിസാ ഏവാട്ട് മഹാഭൂതയന നമ കിയനുലവേ പഠവി ധാതുവ യം കിസി വസ്തുവക് അതഗാ ബലുവാമ ഒബാ ബലുവാമ ദനന തഥഗതിയ പഠവി ധാതുവയ സമഹാര വസ്തുൻ അതഗാ ബലുവാമ ഒബാ ബലുവാമ മൊളുക് ബവക് ദനെന്നേയ ഏ മൊളുക് ബവക് ദനീമ അനികക് നൊവ മദവു തഥഗതിയമയ തഥയ മൊളൊക്കയന മേ വചന കുടായ മഹത്യന വചനമേൻ എക് ദയക് നിസാ അനികകട കിയന നമ്യ കുടായ കിയന ദയ ഏട്ട വടാ കുടാ ദയക് ഹാ സസദന കല്ലി മഹത്യവേ എസേമ മഹത്യൈ കിയന ദയദ ഏട്ട വടാ മഹത്യക് ഹാ സസദന കല്ലി കുടാ ദയവേ മെസേ മൊളൊക്യ കിയന ദയട്ട ഏട്ട വടാ മൊളൊക് ദയക് ഹാ സസദന കല്ലി തദ് ദയവേ തദയ കിയന ദയ ഏട്ട വടാ തദ ദയക് ലെസ് സലകന കല്ലി മൊളൊക് ദയക് വേ കരുണു മെസേ ഹെയിൻ തദഗതിയത് കിയന്നേത് മൊളൊക് ഗതിയ കിയന്നേത് എക്കമ പഠവിധാതുവട്ട ബവ ദതിയുതിയ അതര ദനന്നെ ഇതാസ്യവും നൊവു തദഗതിയയ സമഹാര ദയക് എത്തി സമഹാര ദേക എത്തി ഇതാസ്യവും തദഗതിയ അതര ദനന്നേത് നെത്ത ധാതുയന വചനയെ തേരുമ സത്വ നവന സ്വഭാവയണുയി ആപോ ധാതുവ എലന ഗതിയ ആപോ ധാതുവയ എക്വ അതിവന രൂപയാനിഹി അതുലത പിടത ദെക്കഹിമ പതിര സിറ്റീമ ആപോ ധാതുവേ സ്വഭാവയയ തമാഹാ ഗട്ടീ അതിദയ തമാവെത അതഗനീമ ഉറാഗനീമ തമാഗെൻ ഇവത്വന്നട നൊതി അല്ലാഗനീമ ആപോ ധാതുവേ സ്വഭാവയയ ലോവ അതി വസ്തൂൻ ധൂളി മെൻ വിസിര നൊഗൊസ് എക്കട്ട ബന്ധി ഗണവീ പവതിന്നേ ആപോ ധാതുവേ ബലയനി පටවි ධාතුව අධිකව ආපෝ ධාතුව මද වී ඇති වස්තු කැටි වී ඝන වී පවතී. ශරීරවල ඇට නහර මස් ආදියත් පස් ගල් යකඩ කොළපොතු මුල් ලී ආදියත් ආපෝ ධාතුව අඩු පටවි ධාතුව වැඩි දේවල්ය. පටවි ධාතුව මද වී ආපෝ ධාතුව අධික වුවහොත් දියාරු දෙයක් වැගිරෙන දෙයක් ඇතිවේ. තෙල් වතුර ආදිය පටවි ධාතුව මද ආපෝ ධාතුව අධික දේය. තේජෝ ධාතුව උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුවය. එක්ව පවතිනා රූප පැසවීම මේරවීම තේජෝ ධාතුවෙන් සිදු කරන දේය. ලපටි කාලයේදී ඒ පැසවීමෙන් රූප මෝරා ශක්තිමත් වෙයි, වර්ධනය වෙයි. මේරීම අවසන් වූ පසු නැවත නැවත වන්නා වූ පැසවීමෙන් සත්ව ශරීර හා බාහිර වස්තු දිරා පිරිහී යන්නේය. එකම තේජෝ ධාතුවෙන් ඒ ඒ වස්තුවල දියුණුවය, පිරිහීමය යන දෙකම සිදු කරනු ලැබේ. ගින්නෙහි තේජෝ ධාතුව අධිකව ඇත. වායෝ ධාතුව පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුවය. ඒ අධික වස්තුව පිම්බීමෙන් මහත් වී බරින් අඩු වී පවතී. වායෝ ධාතුව ඉතා අධිකය, අධික දෙය සුළඟය. තල්ලු කරන ස්වභාවය අධික බැවින් එය නිතර සෙලවෙයි. මේ ධාතු හතරින් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන්ව ඇතිවිය නොහැක, පැවතිය නොහැක. පඨවි ධාතුව උත්සන්නව පවතින යකඩේහිද ගලෙහිද අනික් ධාතු තුන ඇත්තේය. ආපෝ ධාතුව උත්සන්න ජලයේහිද, තේජෝ ධාතුව උත්සන්න ගින්නෙහිද, වායෝ ධාතුව උත්සන්න සුළඟෙහිද ධාතු හතරම ඇත්තේය. ප්‍රසාද රූප පහ චක්කු ප්‍රසාද, සෝත, ගාන, ජීවහා, කාය ප්‍රසාද කියා ප්‍රසාද රූප පහකි. දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, හොඳ ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව, හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව, හොඳ පහස් විඳීමේ ආශාව යන මේ ආශාවල් සත්වයන් කෙරෙහි ඉතා තදින් පවතින්නේය. සත්වයා හට භවයෙහි ඉපදීමට හේතුවන කර්ම ඒ ආශාවල් හා සම්බන්ධ වී ඇත්තේය. එබැවින් සත්වයා භවයෙහි උපදින කල්හි ආශාවල් හා සම්බන්ධකම් ඇති කර්මය ඒ ආශා කරන දේවල් ගැනීමට විඳීමට උපකරණය වන ඉන්ද්‍රියන්ද ඒ සත්වයාගේ ශරීරයෙහි උපදවන්නේය. ප්‍රසාද රූපේයයි කියනුයේ රූප ආදිය ගැනීමට උපකාර වන ඒ ඉන්ද්‍රියන්ටය. ප්‍රසාද යන වචනයේ තේරුම ඔපය යනුයි. චක්කු ප්‍රසාදාදී නම් වලින් කියන්නේ එකිනෙකට වෙනස් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ ඔප පහකි. චක්කු ප්‍රසාදය ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්කු ප්‍රසාදේය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන තවත් මතයකින් මුං පියල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවි තට්ටු හතක පුළුන්වල පැතිර ඇති තෙලක් සේ පිහිටා තිබෙයි. ඇස ඉදිරියට පැමිණෙන වස්තුූන්ගේ ඡායා එතනට වැටුනාම එහි චක්කු විඤ්ඤාණ චිත්තය උපදී. පෙනීමය කියනුයේ ඒ චක්කු විඤ්ඤාණය පහළ වීමටය. චක්කු ප්‍රසාදය කියන මේ උපය වෙන්කරගත හැකි අමුතු දෙයක් නොව මහා භූතයන්ගේම උපයකි. ඒ මහා භූතයන් හීම පිහිටියකි. අනෙක් ප්‍රසාදයෝද එසේම මහා භූතයන්ගේම උපයෝය. සෝත ප්‍රසාදය සබ්දය දැනගැනීමට හෙවත් ඇසීමට උපකාරවන කනෙහි පිහිටි උපය සෝත ප්‍රසාදයේය. ඒ කන් අඩියේ සියුම් තඹවන් ලොම් සහිත මුද්දකට බඳු සටහනක් ඇති තැනක පිහිටා තිබේ. ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහිම සෝත විඥානය උපදී. ඇසීමයයි කියනුයේ සෝත විඥානය ඉපදීමටය. සෝත ප්‍රසාදය අමුතු ආකාරයක උපයක් වන බැවින් ශබ්ද ඡායාව මිස රූප ඡායාව එහි පිළිඹිබු නොවේ. ගාන ප්‍රසාදය සුගඳ දුගඳ දැනගැනීමට උපකාරවන නාසයේ පිහිටි උපය ගාන ප්‍රසාදයේය. එය නාසයේ ඇතුළෙහි එළු කුරයකට බඳු සටහනක් ඇති තැනක පිහිටා තිබෙයි. ගන්ධය දැනගන්නා වූ ගාන විඥානය එහි උපදී. ජීවහා ප්‍රසාදය ආහාර පානාදීයේ රසය දැනගැනීමට උපකාරවන දිවෙහි පිහිටි උපය ජිහ්වා ප්‍රසාදයේය. එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසකට බඳු සටහනක් ඇති තැනක පිහිටා තිබෙයි. ආහාර පානාදිය එහි ගැටුණු කලෙහි රසය දැනගන්නා වූ ජිහ්වා විඥානයේ එහි උපදී. කාය ප්‍රසාදය ස්පර්ශයන් දැනගැනීමට උපකාරවන කයෙහි පැතිර පිහිටි උපය කාය ප්‍රසාදයේය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයේත් කෙස් ලොම් නිය වියලි සම්හැර සකල ශරීරයේම පැතිර ඇත්තේය. ඒ ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඥාණය ඒ උපය ඇසුරු කරගෙන සැපුණු සැපුණු තැන්වල උපදී. ශරීරයේ ඇතුළත වේදනා හටගන්නේ ශරීරය තුළ ඇති දේවල්ම එකිනෙකට ගැටීමෙනි. තුන්වන පාඩම ගෝචර රූප පහ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියා ගෝචර රූප පහකි. මේ රූප පහ චක්කුවාදී ප්‍රසාද පහේ ගොදුරුය. එබැවින් ඒවාට ගෝචර රූපයයි කියනු ලැබේ. චක්කුවාදී ප්‍රසාද පහට හසුවන බැවින් විෂය රූපයයිද කියනු ලැබේ. රූපය මෙහි රූපය කියනුවේ චක්කු ප්‍රසාදයෙහි සැපෙන එයට හසුවන පැහැයටය. එයට වර්ණ රූපයයිද කියනු ලැබේ. චක්කු ප්‍රසාදයෙහි ගැටෙන්නේ එයට හසුවන්නේ මේ වර්ණ රූපය පමණකි. වර්ණය හැර අතට හසුවන වස්තුන් ඇසට නොපෙනෙයි. රූප ස්කන්ධයයි කියන තැන රූප යන වචනයෙන් කියවෙන්නේ රූප 28ටය. මේ වර්ණ රූපයත් ඒ 28ට අයත් එක් රූපයකි. ගෝචර රූප කියන තැනදී රූප යන වචනයෙන් කියවෙන්නේ වර්ණ ධාතුව පමණකි. රූප සියල්ලටම රූප යන නම කියනුයේ ශීත උෂ්ණ ආදීන් විකාරයට පැමිණෙන දේය යන අර්ථේනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දේ යන අර්ථේනි. රූප 28න් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණකි. අනෙක් රූප ඇසට නොපෙනෙයි. ශබ්දය සෝත ප්‍රසාදයෙහි ගැටෙන සෝත ප්‍රසාදය කරණ කොටගෙන දැනෙන දේ ශබ්දයේය. ඒ ගැටීම් පිපිරීම් වලින් හටගෙන ඉක්මනින් නැතිවන රූපයකි. ඉක්මනින් නැතිවීමයයි කියනුයේ අනික් රූපවලට වඩා ආයුෂ අඩු බවක් නොව පරම්පරාව කල් නොපැවැත්වීමය. ගන්ධය ගාන ප්‍රසාදයෙහි ගැටෙන ගාන ප්‍රසාදය කරණ කොටගෙන දැනෙන රූපය ගන්ධයය. එය සමහර වස්තුවල අධිකවත් සමහර වස්තුවල මදවත් ඇත්තේය. ධාතු හතර පවතින සෑම වස්තුවක මවාගේ යම් කිසි ප්‍රමාණයකින් ගන්ධය ඇතද සමහර වස්තුවල ඇති ගන්ධය ඉතා සියුම් බැවින් නොදැනෙයි. රසය ජීවහා ප්‍රසාදයෙහි ගැටෙන දිව කරණ කොටගෙන දැනෙන රූපය රසය එය මහා භූත ධාතුන්ගේ වෙනස්කම් අනුව අනේකාකාර වෙයි. රසය සෑම වස්තුවකම ඇතත් දියවි නොයන නිසාත් ඉතා සියුම් නිසාත් ඇතැම් වස්තුවල රසය නොදැනෙයි. රසය දත හැකිවීමට දියවි ජිහ්වා ප්‍රසාදය සැපිය යුතුය. ස්පර්ශය කාය ප්‍රසාදෙහි ගැටෙන කාය ප්‍රසාදය කරණකොට දැනෙන රූපයට ස්පර්ශය යයි කියනු ලැබේ. එය රූප ශබ්දාදී වැනි අමුතු රූපයක් නොවෙයි. කාය ප්‍රසාදයේ ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ යන මහා භූත තුනය. කයට තද හැටියට දැනෙන්නේ පඨවි ධාතුවය. කයට දැනෙන සීත ස්වභාවය හා උෂ්ණ ස්වභාවය තේජෝ ධාතුවය. කයට දැනෙන සෙලවෙන තල්ලුවෙන ස්වභාවය වායෝ ධාතුවය. ආපෝ ධාතුව ස්පර්ශවන්නක් නොවේ. ගෝචර රූප දැක්වීමේදී ප්‍රසාද පහටම ගොදුරුවන රූප දැක්විය යුතු බැවින් කාය ප්‍රසාදයට ගොදුරුවන භූත රූප තුන ස්පර්ශය නාමයෙන් දක්වා තිබේ. රූප ගණන් ගැනීමේදී ස්පර්ශය රූපය කියා රූපයක් ගණන් ගනු නොලැබේ. එක වස්තුවක රූප, ගන්ධ, රස, ස්පර්ශ යන සියල්ලම ඇත. වස්තුවක් අතින් අල්ලන කල්හි අතට අසුවන්නේ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතුවය. ඇසට පෙනෙන්නේ වර්ණ රූපයය. ඇසට පෙනෙන කොටස අතට අසු නොවේ. අතට අසුවන කොටස ඇසට නොපෙනෙයි. එහි නාසයට දිවට දැනෙන කොටස් නාසයට දිවටම මිස අතට නොදැනේ. ඇසට නොපෙනෙයි. අතට හසුවන්නේත් ඇසට පෙනෙන්නේත් එකම දෙය යයි සිතීම ධර්ම විභාග නොදැනීම නිසාවන වැරදි හැඟීමකි. භාව රූප දෙක. ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියා භාව රූප දෙකකි. සත්ව ශරීරයට ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය ස්ත්‍රී භාව රූපය. පුරුෂ ස්වභාවය ගන්වන රූපය පුරුෂ භාව රූපය. මේ රූප දෙක ශාරීරික රූපයන් කෙරෙහි තමන්ගේ බලය පවත්වන රූප දෙකකි. එබැවින් ස්ත්‍රී භාව රූපයට ඉත්ති ඉන්ද්‍රියයයිද පුරුෂ භාව රූපයට පුරුෂ ඉන්ද්‍රියයයිද කිනු ලැබේ. භාව රූප සත්වයන්ට ඇතිවන්නේ ප්‍රතිසන්ධි චිත්තේ සමගමය. කාගේවත් ශරීරය නිර්මිත වී ඇත්තේ සතර මහා භූතයන්ගෙනි. ඒවායේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැත. මහා භූතයන්ගෙන් ශරීරය හැදෙන කලෙහි ස්ත්‍රී භාව රූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් ස්ත්‍රී ආකාරයෙන් සැදේ. පුරුෂ භාව රූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් පුරුෂ ආකාරයෙන් හැදේ. භාව රූප ශරීරයේ හැමතැනම පැතිර ඇත. හෘදය වස්තු රූපය. චක්කු විඥාන ආදීන්ට ඇතිවීමට ස්ථාන වන්නේ ප්‍රසාද රූප පහය. පංච විඥානයන් හැර ඉතිරි සිත් ඇතිවීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය. එය පවතින්නේ හෘදය කෝෂයේ ඇති ලේවලය. ජීවිත ඉන්ද්‍රිය රූපය. තමාහා බැඳී උපදිනා රූපයන් පරම්පරා වශයෙන් චිරකාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරවන රූපය ජීවිත ඉන්ද්‍රිය නම් වෙයි. ශරීරයක කර්මය, චිත්තය, ඍතුය, ආහාරය යන හේතු හතරකින් හටගන්නා රූප ඇත. ඒ හේතු හතරෙන් චිත්ත, ඍතු, ආහාර යන හේතු තුන ඒවායින් උපදවන රූප ළඟම ඇත්තේය. එබැවින් චිත්තාදී හේතු තුනෙන් හටගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් උවමනා නැත. සත්ව සන්තානයේ කර්මජ රූප හටගන්නේ ඒ අවස්ථාවට නැති අතීතයේ ඇතිවී නැතිවී ගිය කර්මයකිනි. එබැවින් කර්මජ රූප පරම්පරාවන්ට චිරකාලයක් පැවැත්විය හැකිවීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතුය. කර්මජ රූප ආරක්ෂා කරන ඒවායේ පරම්පරාව බොහෝකල් පවතින බලය මේ ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිත ඉන්ද්‍රියේ අනුභවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ සිය ගණනක් දහස් ගණනක් මුළුල්ලේ නොසිදී පවතින්නේය. ආහාර රූපය ශරීරෙහි අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිරකාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය. ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලුම වස්තුවල ඇත. එහෙත් සියල්ලෙහිම ඇත්තා වූ ඕජාව සකල සත්වයන්ටම ගැලපෙන්නේ නොවේ. ඒ ඒ සත්වයන්ගේ ශරීරවල ගැලපෙන ආහාර ඒ ඒ සත්වයෝ අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීරය රැකෙයි. පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටලොස කෙලින්ම කර්ම ආදී ප්‍රත්‍යයන් විසින් උපදවන රූපයෝය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපයයි කියනු ලැබේ. තවද ඒවාට ස්වභාව රූප, ස්වලක්ෂණ රූපාරූප යන නමින්ද කියනු ලැබේ. හතරවන පාඩම අනිෂ්පන්න රූප 10. ආකාශ ධාතුව අජටාකාශය රූප පරිච්ඡේදකාශය කියා ආකාශ ධාතුව දෙපරිද්දකින් කියනු ලැබේ. සියලුම වස්තුන් හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. ඝනබද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශය නමි. අටවිසි රූපයන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශයය. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිශ්‍ර පැවැත්මට ඒවා අතරට ආකාශයත් වූමනා බැවින් එය එක් රූපයක් හැටියට ගණන් ගනු ලැබේ. විකාර රූප කාය විඤ්ඤාත්තිය ශරීර අවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤාත්තිය නම් වෙයි. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්තමන චිත්තය උපදිනා කල්හි ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනි කූරක් ගැසූ කල්හි ඒ කාමරය පුරා ආලෝකයේ ඇතිවන්නාක් මෙන් සොලවන්නට උවමනා ශරීරාවයව පුරා වායුවක් ඇතිවෙයි. ශරීරාවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙනි. විඤ්ඤාති රූපයත් ඒ වායුව සමගම ඇතිවන්නකි. එයින් උවමනා අතට වායු වේගය මෙහෙවනු ලැබේ. ශරීර අවයව ඉහළට යෑම පහළට යෑම ආදිය ක්‍රියාවට උවමනා පරිදි සිදුවන්නේ ඒ මෙහෙයීම නිසාය. වචී විඤ්ඤාත්තිය කතා කිරීමට උත්සාහ කිරීමේදී උවමනා අකුරු උවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙවන බල විශේෂය වචී විඤ්ඤාත්ති නම් වෙයි. චිත්තජ වායුව ඒ ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ශබ්දය කාරණයට උවමනා පරිදි ඇතිවන්නේ මේ වචී විඤ්ඤාති රූපය නිසාය. මේවාට විඤ්ඤාති යන නම දී ඇත්තේ ඒවායින් පුද්ගලයාගේ අදහස අඟවර නිසාය. ලහුතා ආදී රූප තුන ශාරීරික රූපයන්ගේ සැහැල්ලු බව ලහුතා නම් වෙයි. මෘදු බව, තද බව, නැති බව මුදුතා නම් වෙයි. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වෙයි. මේ රූප තුන අඤ්ඤ රූපයන්ගේ ගුණ තුනකි. කාල ගුණය නරක් වීම, සිත නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නොලැබීම, නොයෙක් රෝග ඇතිවීම යනාදී කරුණුවලින් ශරීරයෙහි ඉක්මනින් වැඩ නොහෙන බරගතියද, නැවීම දිගහැරීම වලදී වේදනා උපදවන තදගතියද, ඌමනා පරිදි ශරීරයේ ක්‍රියා කරවන්නට අසමත් ගතියක්ද ඇතිවෙයි. කාලගුණය හොඳවීම, හිත හොඳවීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදිය සිදුවන කල්හි ශරීරයෙහි ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන මේ රූප ඇතිවෙයි. විඤ්ඤාති රූප දෙකය, ලහුතා රූප තුනය යන මේ රූප පහ විකාර රූප නම් වෙයි. ඒවා වරින් වර රූපකයෙහි ඇතිවන ආකාර විශේෂයෝය. විකාර රූපයන නම දී තිබෙන්නේ එහෙයිනි. ලක්ෂණ රූප හතර. උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන මේ හතර ලක්ෂණ රූපයෝය. උපචය, සන්තති යන වචන දෙකෙන්ම කියවෙන්නේ රූපයන්ගේ උත්පාදය. සත්වයෙකුට ඇතිවිය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇතිවන රූපයන්ගේ උත්පාදය උපචය නම් වෙයි. රූප සම්පූර්ණ වීමෙන් පසු බිනිමිදී යන රූප වෙනුවට නැවත නැවත පහළවන රූපයන්ගේ උත්පාදය සන්තති නම් වෙයි. රූපයන්ගේ දිරීම ජරතා නම් වෙයි. බිඳීම අනිච්චතා නම් වෙයි. මේවා අඤ්ඤ රූපයන්ගේ ලක්ෂණ වන බැවින් ලක්ෂණ රූප නම් වෙයි. පරිච්ඡේද රූපය, විකාර රූප පහය, ලක්ෂණ රූප හතර යන මේ රූප දහය කර්ම ආදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්නා රූප නොවන බැවින් ඒවාට අනිෂ්පන්න රූපයයි කියනු ලැබේ. මේ රූපයන් අතරින් විඤ්ඤාති රූප දෙකෙහි ආයුෂය එක් චිත්තක්ෂණයකි. උපචය, සන්තති රූපවල ආයුෂය කුඩා ක්ෂණ එකකි. ජරතා රූපයාගේ ආයුෂය කුඩා ක්ෂණ 49කි. අනිච්චතා රූපයේ ආයුෂය කුඩා ක්ෂණ එකකි. ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ 17කි. පස්වන පාඩම රූප විභාගය. රූප සියල්ලම ලෝභ ආදී හේතු රහිත බැවින් අහේතුකය. කර්ම ආදී ප්‍රත්‍යයන් හටගන්නා බැවින් සප්‍රත්‍ය නම් වෙයි. ආශ්‍රවයන්ට විෂය බැවින් සාශ්‍රව නම් වෙයි. කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් උපදවන ලැබුණු බැවින් සංකත නම් වෙයි. ලෝකයට අයත් බැවින් ලෞකික නම් වෙයි. කාම තෘෂ්ණාවට විෂය බැවින් කාමාවචර නම් වෙයි. ක්ලේශයන් මෙන් ප්‍රහාණය කළ යුතු ඒවා නොවන බැවින් අප්‍රත්‍යවිය වෙයි. ප්‍රසාද රූප පහ අධ්‍යාත්මික රූප නම් වෙයි. අවශේෂ රූප 23 බාහ්‍ය රූප නම් වෙයි. මමය මමය කියා ආත්ම වශයෙන් සලකන බැවින් සත්ව ශරීරයට අයත් රූප සියල්ලම සාමාන්‍යයෙන් අධ්‍යාත්මික රූප නම් වෙයි. ආත්මභාවයට අයත් වන රූප සමූහය අතුරෙන්ද ප්‍රසාද රූපයන් කෙරෙහි ආත්ම වශයෙන් සැලකීම හා තෘෂ්ණාවත් අධිකව පවතිනා බැවින් ඒවාට විශේෂයෙන් අධ්‍යාත්මික යන නම දී තිබේ. ප්‍රසාද රූප පහය, හෘදය රූපයය යන මේ හය වස්තු රූප නම් වෙයි. ඉතිරි රූප 23 අවත්තු රූප නම් වෙයි. රූප හයකට වස්තු රූපයන නම දී ඇත්තේ විඥානයන්ට වස්තු වන බැවිනි. ප්‍රසාද රූප පහය, විඤ්ඤාති රූප දෙක යන මේ රූප හත ద్వාර රූප නම් වෙයි. ඉතිරි රූප එක් විස්ස අද්වාර රූප නම් වෙයි. ප්‍රසාද රූප පහ පංච විඥානයන්ට ద్వාර වෙයි. විඤ්ඤාති රූප දෙක කාය වාක් කර්මයන්ට ద్వාර වෙයි. ප්‍රසාද රූප පහය භාව රූප දෙකය ජීවිත රූපේ යන මේ අට ඉන්ද්‍රිය රූප නම් වෙයි. ඉතිරි රූප විස්ස අනීන්ද්‍රිය රූප නම් වෙයි. ඉන්ද්‍රියයයි කියනුයේ යම් කිසිවක් කෙරෙහි අධිපතිකම් කරන ධර්මයන්ටය. ප්‍රසාද රූප පහ පංච විඥානයන්ට අධිපතිකම් කෙරෙයි. පංච විඥානයෝ ප්‍රසාදයන්ට අනුකූලව උපදිති. භාව රූප දෙක ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් ගැන්වීම වශයෙන් අන්‍ය රූපයන් කෙරෙහි අධිපතිකම පවත්වයි. ප්‍රසාද රූප පහය ගෝචර රූප හතය යන මේ රූප දොළොස් ඕදාරික රූප නම්දු වෙයි. සන්තිකේ රූප නම්ද වෙයි. සප්‍රතිග රූප නම්ද වෙයි. ආපෝ ධාතුව ස්ත්‍රී භාවය පුරුෂ භාවය හෘදය රූපය ජීවිත රූපය ආහාර රූපය පරිච්ඡේද රූපය විකාර රූප පහය ලක්ෂණ රූප හතරේ යන මේ රූප සොළොස සූක්ෂම රූප නම් වෙයි. දූරේ රූප නම් වෙයි. අප්‍රටිග රූප නම් වෙයි. ගෝචර රූප හත කියනුයේ ස්පර්ශය පඨවි තේජෝ වායෝ කියා රූප තුනක් වන බැවිනි. ප්‍රසාද රූප හා විෂය රූප ඔවුනොවුන් ගැටෙන බැවින් ඕදාරිකය. ඕදාරිකයයි කියනුයේ සියුම් නොවන බැවිනි. සන්තිකේ රූප යන වචනයෙහි තේරුම ළඟ ඇති රූපයෝය. ප්‍රසාද රූප හා ගෝචර රූප ඕදාරික බැවින් පහසුවෙන් දත හැකිය. එබැවින් ඒවා දුර තිබුණේද ළඟ තිබෙනවා වැනිය. ඒවාට සන්තිකේ යන නම දෙන ලද්දේ එහෙයිනි. ඒවාට සප්පටික රූප යන නම දී ඇත්තේ ඔවුනොවුන් සැපෙන බැවිනි. කර්මයෙන් හටගන්නා රූප අටලොස උපාදින්න රූප නම් වෙයි. ඉතිරි රූප දහය අනුපාදින්න නම් වෙයි. කර්මයෙන් හටගන්නා රූප කවරහුදැයි මතු දත හැකිවනු ඇත. උපාදින්න යන වචනයේ තේරුම මාගේය කියාද මමය කියාද. තෘෂ්ණා දෘෂ්ටීන් කරණකොට තදින් ගනු ලබන දේය යනුය. ශාරීරික රූප සියල්ලම මාගේය මමය කියා තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්ලා ගනු ලැබේ. කර්මජ රූප රූපකයේ ප්‍රධාන කොටස වන බැවින් ඒ ගැනීම කර්මජ රූපයන්හි වඩාත් බලවත්ව ඇත්තේය. එබැවින් ඒවාට විශේෂයෙන් උපාදින්න යන නම දී ඇත්තේය. ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වෙයි. එහි තේරුම පෙනෙන රූපය යනුයි. රූප අටවිස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණකි. අන්‍ය රූප සත්විස්ස නොපෙනෙන බැවින් අනිදස්සන රූප නම් වෙයි. රූපාදී අරමුණු ගන්නා බැවින් ප්‍රසාද රූප පහ ගෝචර ගාහික රූප නම් වෙයි. ඉතිරි රූප තෙවිස්ස අරමුණ නොගන්නා බැවින් අගෝචර ගාහික නම් වෙයි. ප්‍රසාද රූපයන්ගෙන් චක්කු ශෝත දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්පත්තක් ග්‍රාහික නම් වෙයි. ඇසට පෙනෙන්නේ එහි සැපී දුර තිබෙන දෙයක් පමණකි. යමක් ඇසේම සැපී සිටිය හොත් එය ඇසට නොපෙනෙයි. ඇසපිය ඇසේ සැපී සිටින බැවින් නොපෙනෙයි. කනට ඇසෙන්නේද දුර ඇති ශබ්දයය. අසන්නහුට ශබ්දයේ ඇති දිශාව දැනෙන්නේත් නැත. තැන දැනෙන්නේත් ඒ නිසාය. ගාන ජීවහා කාය ප්‍රසාදයෝ දුර පිහිටි අරමුණ ගැනීමට සමත් නොවෙති. වර්ණ ගන්ධ රස ඕජා යන හතරය, භූත රූප හතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නොවන බැවින් අවිනිභෝග රූප නම් වෙයි. ඉතිරි රූප විස්ස විනිභෝග රූප නම් වෙයි. හයවන පාඩම රූප සමුට්ඨාන. කර්මය, චිත්තය, ඍතුව, ආහාරය කියා රූප උපදවන හේතු හතරකි. කාමාවචර කුසල් සිත් අටය, රූපාවචර කුසල් සිත් පහය, අකුසල සිත් දොළහය යන මේ සිත් විසිපහ හා උපන් අතීත කුසල අකුසල චේතනාව නැමැති කර්මය සත්ව සන්තානයෙහි ප්‍රතිසන්ධියේ පටන් ඒ සත්වයා කෙරෙහි ක්ෂණයක් පාසාම රූප උපදවන්නේය. කර්මයෙන් උපදවන ඒ රූපයන්ට කර්මජ රූපයයි කියනු ලැබේ. මෙහි ක්ෂණයයි කීයේ සිත්වල උත්පාද ස්ථಿತಿ භංග යන ක්ෂණයන්ටය. ප්‍රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහිද රූප උපදවයි. ස්ථಿತಿ භංග ක්ෂණවලදීද රූප උපදවයි. ප්‍රතිසන්ධි චිත්තයෙන් පසු ඇතිවන සිත්වල ක්ෂණත්‍රයේදීද එසේම උපදවයි. කර්මජ රූප ඉපදීම නවතින්නේ මරණයට ඉතා ලංවන විටය. සත්ව ශරීරයේ මිස ඉන් පිටත කර්මජ රූප නූපදී. දෙවියන්ට ඔවුන්ගේ පිනින් පහළවන විමාන ආදියද කර්මයද ප්‍රත්‍ය වී ඇතිව ඇතිවන ඍතුජ රූපයෝය. අරූප භූමිය රූපවලට ස්ථානයක් නොවන බැවින් අරූපාවචර කුසලයේ රූප නූපදවයි. අරූප විපාක හතරය ද්විපංච විඥානේය යන මේ සිත් හැර ඉතිරි සිත් 75 රූප උපදවන සිත්ය. මේ සිත් උපදින්නේ තම තමන් විසින් උපදවන රූපත් උපදවින්ය. සිත රූප උපදවන්නේ උත්පාදක්ෂණයේදීමය. ස්ථಿತಿ භංග ෂණවලදී සිත දුබල බැවින් රූප නූපදවයි. සිතින් උපදවන රූපවලට චිත්තජ රූපේයයි කියනු ලැබේ. අරූප භූමිය රූප උපදීමට තනක් නොවන බැවින් අරූප විපාක සිත රූප නූපදවයි. අරූප භූමිය ඇතිවන අන්සිත් වලින්ද රූප නූපදවනු ලැබේ. පංච විඥාණයෙන් විසින් රූප නූපදවන්නේද ඒ සිත දුබල බැවිනි. තවද ප්‍රතිසන්ධි චිත්තය හා රහතුන්ගේ චුති චිත්තයද රූප නූපදවයි. සකල සත්වයන්ගේම චුති සිත් රූප නූපදවන්නේය කියා ආචාර්ය වාදයක්ද ඇත්තේය. චිත්තජ රූප උපදින්නට පටන් ගන්නේ ප්‍රතිසන්ධි චිත්තයට අනුතුරුව ඇතිවන ප්‍රථම භවාංග චිත්තයාගේ උත්පාදේහි පටන්ය. අරූප විපාක හතරය ද්විපංච විඥානය ප්‍රතිසන්ධි චිත්තේය රහතුන්ගේ චුති චිත්තේය යන මේවා රූප නූපදවන සිත්‍ය. මේ ශරීරය ඉබේ සෙලවෙන්නේ නැත. අරූපී වූ සිතද ශරීරයේ සෙලවීමට සමත් නොවේ. යාම් ඊම් අත්පා ආදිය එසවීම් පහත් කිරීම් ආදිය ශරීරයෙන් කෙරෙන සියලුම ක්‍රියා සිදුවන්නේ සිතින් උපදවන රූපයන්ගේ බලයෙනි. සිටගෙන සිටින තැනැත්තාගේ ශරීරය නොවැටි කෙලින් සිටින්නේත්, වාඩිවී ඉන්නා තැනැත්තාගේ ශරීරය නොවැටි එසේ තිබින්නේත් චිත්තජ රූපයන්ගේ බලයෙනි. රූප උපදවන සිත් 57 වතුරෙන් අර්පණා ජවන නම් වූ මහග්ගත ලෝකෝත්තර ජවන් සවිස්ස සාමාන්‍ය රූප ඉපදවීමට පමණක් නොව සිටීම, හිඳීම, සයනය යන ඉරියව් නොබිද පැවැත්වීමද සිදු කරන්නේය. අර්පණා ජවනයන්ගෙන් උපදවන රූප ශරීරය සැලවීමට සමත් නොවේ. එබැවින් නිදා සිටින ශරීරය නැගිහිටුවා හිඳවීම, හිඳිනා ශරීරය නැගිහිටුවා සිටවීම අර්පණා ජවනයන් උපදවන චිත්තජ රූපවලින් සිදු කරනු නොලැබේ. ඒවායින් සිදු කරන්නේ අන්සිතකින් ඉපද වූ චිත්තජ රූපවලින් මුලින් ඇති කළ ඉරියව්ව ඒ සැටියට පැවැත්වීමය, ඇද වැටෙන්නට නොදීමය. භවාංග සිත්වලින් උපදවන චිත්තජ රූප ඒ කාර්ය සිදු කිරීමටද සමත් නොවේ. සිටගෙන සිටින තැනැත්තාට හෝ වාඩි වී සිටින තැනැත්තාට හෝ නින්ද ගියහොත් වැටෙන්නේ එහෙයිනි. විවස්ථාපනය කාමාවචර ජවන් එකුන් තිසය අභිඤ්ඤා දෙසිතය යන මේ සිත් දෙතිස රූප ඉපදවීමට ඉරියව් දැරීමට යන මේ දෙතිස හා ඉරියව් දැරීමය යන මේ දෙතිස හා කාය වාක් විඤ්ඤප්තීන් ඉපදවීමද කරන්නේය. ගමනාදී ක්‍රියා සිදුවන්නේ විඤ්ඤප්ති උපදවන සිත්වලිනි. ලෝභ මූල සෝමනස්ස සහගත හිත් හතර, හසිතෝත්පාදය, මහා කුසල, මහා ක්‍රියා සෝමනස්ස සහගත සිත් අටය යන මේ සෝමනස්ස දහතුනෙන් ඉහත කී දෑ පමණක් නොව සිනාවත් ඇති කරනු ලැබේ. මේ සිත් තෙලෙසින් ලෝභ මූල සෝමනස්ස සහගත සිත් හතරය, මහා කුසල සෝමනස්ස සහගත හිත් හතරය යන අටෙන් පෘතජ්ජනයෝ සිනාසෙති. දිට්ටි විප්‍රයුත්ත සෝමනස්ස සහගත සිත් දෙකින් හා මහා කුසල සෝමනස්ස සහගත සිත් හතරෙන් ශෛක්ෂයෝ සිනාසෙති. හසිතුත්පාද චිත්තේන හා මහා ක්‍රියා සෝමනස්ස සහගත හිත් හතරෙන් රහත් වූ සිනාසෙති. ස්ථිතියට පැමිණි රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුව තවත් රූප කොට්ටාසයක් උපදවන්නේය. තේජෝ ධාතුවට ඍතුව යයිද කියනු ලැබේ. එබැවින් රූප කලාපයන්හි ඇති තේජෝ ධාතුවෙන් උපදවන රූපවලට ඍතුජ රූපයයි කියනු ලැබේ. තේජෝ ධාතුව ඍතුජ කලාපවලද ඇත්තේය. එබැවින් කර්ම චිත්ත ඍතු ආහාර යන හතරෙන්ම උපදවන රූප කලාප ස්ථිතියට පැමිණ කලෙහි ඒවායින් ඍතුජ රූප උපදවන බව දත යුතුය. රූප ස්ථිතික්ෂණෙහිදී මිස උත්පාදක්ෂණෙහිදී බලවත් නැත. ඍතුව උත්පාදක්ෂණෙහි රූප නූපදවන්නේ එහෙයිනි. කෑම් පීම් ආදීෙහි යත්තා වූ ඕජා සංකතාත්‍ය ආහාරය ශරීරගතව සිතියට පැමිණ කලෙහි එයින්ද රූප කොටසක් උපදවනු ලැබේ. ඒවාට ආහාරජ රූපයයි කියනු ලැබේ. ඕජාවයයි කියනු ලබන ආහාර රූපය ශරීරයේ ලේමස් ආදියට අයත් සියලුම රූප කලාපවල ඇත්තේය. ආහාරජ රූප උපදවන්නේ පිටතින්ගත් ඕජාවය. ශරීරයේම ඇති ඕජාවේ යන දෙවර්ගය එකතු වීමෙනි. පිටතින් ගන්නා ඕජාවන් ශාරීරික ඕජාවේ උපකාරය නොලැබ රූප උපදවන්නට සමත් නොවේ. ශාරීරික ඕජාවත් පිටතින් ගන්නා ඕජාවේ උපකාරය නොලැබ රූප ඉපදවීමට සමත් නොවේ. පිටතින් ගන්නා ආහාරය රූප ඉපදවීම සඳහා ශාරීරික ඕජාවට උපකාර වනවා මිස එයින් රූප ඉපදවීමක් සිදු කරන්නේ නැතේ යන ආචාර්යවාදයක්ද ඇත. අනුභව කළ ආහාරයෙන් පමණක් නොව ඇඟ ගැල්වූ ආහාරයෙන්ද රූප උපදවන බවද, මව අනුභව කළ ආහාරයෙන්ම කුස තුළ ඉන්නා දරුවාගේ ශරීරයෙහි රූප උපදවන බවද කියා තිබේ. හත්වන පාඩම කර්මාදීන් හටගන්නා රූප. රූපයන් අතර කර්මාදී එක් ප්‍රත්‍යයකින්ම හටගන්නා රූපද ඇත. ප්‍රත්‍ය දෙකකින් හටගන්නා රූපද ඇත. ප්‍රත්‍ය තුනකින් හතරකින් හටගන්නා රූපද ඇත. කිසිම ප්‍රත්‍යයකින් නොහටගන්නා රූපද ඇත. හෘදය රූපය, ඉන්ද්‍රිය රූප අටේ යන මේ රූප නමය කර්මයන්ගෙන්ම හටගන්නා රූපය. විඤ්ඤාති රූප දෙක සිතින්ම හටගන්නේය. ශබ්ද, චිත්ත, ඍතු දෙකින්ම හටගන්නේය. කතා කරන ශබ්දය චිත්තජ ශබ්දේය. සුළං හැමීම ආදියෙන් හටගන්නා ශබ්දය ඍතුජ ශබ්දේය. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන විකාර රූප තුන ඍතු, චිත්ත, ආහාර යන හේතු තුනෙන්ම හටගන්නේය. ලහුතා ආදී රූප හටගන්නේ හොඳ, චිත්ත, ඍතු, ආහාර වලිනි. ඍතුව නරක් වූ කල්හි හටගන්නා චිත්තජ රූපයන්හිද සිත නරක් වූ කල හටගන්නා චිත්තජ රූපවලද නොමනා ආහාරයෙන් හටගන්නා රූප කලාපවලද ලහුතා ආදී තුන නොලැබේ. ලහුතා ආදියෙන් යුක්ත රූප කලාප නැති කල්හි ශරීරය බරව තදව ක්‍රියා කිරීමට හොඳ නැති තත්වයකින් පවතී. අවිනිබ්බෝග රූප අටය, ආකාශ ධාතුවය යන මේ රූප නවය ප්‍රත්‍ය හතරෙන්ම හටගන්නේය. ඉතාම කුඩා දේ හැටියට සලකන පරමාණුවේහිද රූප කලාප බොහෝ ගණනක් ඇත්තේය. ඒ රූප කලාප එකිනෙකට වෙන් කරන ආකාශයක්ද ඒවා අතර ඇත්තේය. ආකාශ ධාතුව කිසිම ප්‍රත්‍යයකින් නොහට ගන්නා දෙයක් බව කිය යුතු වුවද කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් හටගෙන එකට බැඳී පවත්නා වූ රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන්වෙමින් වෙන් කරමින් ඒවා අතර පවත්නා වූ ආකාශයත් ඒ ප්‍රත්‍යයෙන් ගෙන්ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගැනීමෙන් ආකාශ ධාතුව කර්ම ආදී ප්‍රත්‍ය හතරෙන්ම හටගන්නා රූපයක් ලෙස කියනු ලැබේ. ලක්ෂණ රූප හතර කිසිම ප්‍රත්‍යයකින් නොහටගන්නේය. ඒවා ප්‍රත්‍යයන්ගෙන් නොහටගන්නා රූප හැටියට කියනුයේ ඒවා කර්ම ආදී ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා රූපයන්ගේ ඉපදීමය, දිරීමය, බිඳීමය යන ලක්ෂණ මාත්‍රයක්ම වන බැවිනි. උපචය සන්තති රූප දෙක කර්ම ආදී ප්‍රත්‍යයන් ප්‍රත්‍යයෙන් හටගන්නා රූප ලෙස අටුවාවල දක්වා තිබේ. අවිනිබ්බෝග රූප අටය, ආකාශ ධාතුවය, හෘදය රූපයය, ඉන්ද්‍රිය රූප අටය යන මේ රූප අටලොස කර්මජ රූපයෝය. අවිනිබ්බෝග රූප අටය, ආකාශ ධාතුවය, ශබ්දය, විඤ්ඤාති රූප දෙකය, ලහුතා ආදී රූප තුනය යන මේ පසලොස චිත්තජ රූපයෝය. අවිනිබ්බෝග රූප අටය, ආකාශ ධාතුවය, ශබ්දය, ලහුතා ආදී තුනය යන මේ රූප තෙලස ඍතුජ රූපයෝය. අවිනිබ්බෝග රූප අටය, ආකාශ ධාතුවය, ලහුතා ආදී තුනේ යන මේ රූප 12 ආහාරජ රූපයෝය. අටවන පාඩම රූප කලාප. රූපයෝ තනිතනිව උපන්නාහු නොවෙති. තවත් රූපවලට සම්බන්ධ නොවී තනිව ඉපදිවිය හැකි පැවතිය හැකි ශක්තියක් රූපවලට ඇත්තේද නැත. ඒවා ඇතිවන්නේද පවතින්නේද සමූහ වශයෙනි. ඒ එක් එක් සමූහයක අඩුගණනින් රූප අටක්වත් ඇත්තේය. එක්ව ඇතිවන්නා වූ ඒ රූප සමූහවලට රූප කලාපයයි කියනු ලැබේ. රූප කලාපයට පරියන්ත පරිච්ඡේදයක් ඇත්තේය. රූප කලාපයට අයත් වෙන්වෙන් වූ රූපවලට පරියන්ත පරිච්ඡේදයක් නැත්තේය. එක් කලාපයක රූප පවතින්නේ එක් රූපයක් අනික් රූපවල ගැලී තිබින්නාක් මෙනි. අනික් රූපද ඒ රූපයෙහි ගැලී තිබෙන්නාක් මෙනි. තවත් ක්‍රමයකින් කියතහොත් එක් රූපයක් අනික් රූප ගිලගෙන සිටින්නාක් මෙනි. අනික් රූප ඒ රූපයේ ගිලගෙන සිටින්නාක් මෙනි. මේ කාරණය පැහැදිලි කිරීමට උපමාවක්ද ඇත. එහෙත් යම් තරමට කාරණය තේරුම් ගැනීමට උපකාරවන උපමාවක් දැක්විය හැකිය. ඒ මෙසේය. හාල් පිටි, තිරඟු පිටි, කුරක්කන් පිටි, බාර්ලි පිටි යන මේ හතර වර්ගයෙන් ස්වල්පයක් බැගින්ගෙන හොඳින් මිශ්‍ර කොට වතුරෙන් අනා ගුලියක් කළ කලෙහි සහල් පිටි ඇත්තේ කොහිද යැයි විචාලහොත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතුය. තිරිඟු පිටි ඇත්තේ කොහිද යැයි විචාරහොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිව යුතුය. කුරක්කම් පිටි ඇත්තේ කොහිද යැයි විචාරහොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතුය. බාර්ලි පිටි ඇත්තේ කොහිද දැයි විචාරහොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතුය. දැන් ඒ සියල්ලම එකතු කොට බැලුවහොත් ඒ පිටි හතර වර්ගය ඔවුනොවුන් ගිලගෙන සිටින බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත. පිටි ගුලියෙහි පිටි මෙන් රූප කලාපයක රූපත් ඔවුනොවුන් ගිලගෙන සිටින්නාක් මෙන් මිශ්‍ර වී ඇති බව දත යුතුය. මිශ්‍ර වූවද පිටි ගුලියෙහි කුඩා පිටි කැබලි ඇත්තේ වෙන් වෙන් වශයෙනි. රූප කලාපයක රූපවල එසේ වෙන්ව පැවැත්මක් නැත්තේය. එහි ඇත්තේ අතරක් නැති සම්පූර්ණ මිශ්‍රණයකි. රූප කලාපයක ප්‍රමාණය නොකිය හැකිය. එය පරමාණුවටද වඩා බොහෝ කුඩා ඇසට නොපෙනෙන දෙයකි. එකට ඉපදීමය, එකට බිඳීමය, එකට නිශ්‍රයක් ඇති බවය, එකට පැවැත්මය යන මේවා රූප කලාපයේ ලක්ෂණයෝය. රූප කලාප සෑදීමත් ක්‍රමයක් අනුව සිදුවන්නකි. එබැවින් රූප කලාප එක්විස්සක් වෙයි. ඒ එක්විස්සෙන් කර්මයෙන් හටගන්නා කලාප නවයකි, චිත්තයෙන් හටගන්නා කලාප හයකි, ඍතුවෙන් හටගන්නා කලාප හතරකි, ආහාරයෙන් හටගන්නා කලාප දෙකකි. කර්මජ කලාප නවය. ජීවිත රූපය, අවිනිභෝග රූප අටය, චක්කු ප්‍රසාදේය යන රූප දහය එක්වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වෙයි. ජීවිත රූපය, අවිනිභෝග රූප අටය යන මේ නවය ශෝත ප්‍රසාදය එක්වීමෙන් සෑදෙන කලාපය ශෝත දශක කලාප නම් වෙයි. ඒ නවයට ගාන ප්‍රසාදය එක්වීමෙන් සෑදෙන කලාපය ගාන දශක කලාප නම් වෙයි. ඒ නවයට ජිහ්වා ප්‍රසාද එක්වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වෙයි. කාය ප්‍රසාද එක්වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වෙයි. ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රී භාව දශක නම් වෙයි. පුරුෂ භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වෙයි. හෘදය රූපය එක්වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වෙයි. අවිනිභෝග රූප අටට ජීවිත රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ජීවිත නවක නම් වෙයි. මෙසේ කර්මජ කලාප නවයක් වෙයි. චිත්තජ කලාප හය. අවිනිභෝග රූප අට ශුද්ධාෂ්ටක කලාපය නම් වෙයි. ඒ අටට කාය විඤ්ඤාත්තිය දැක්වීමෙන් සෑදෙන කලාපය කාය විඤ්ඤාත්ති නවක නම් වෙයි. ඒ අටට වචී විඤ්ඤාත්තිය හා ශබ්ද රූපය එක්වීමෙන් සෑදෙන කලාපය වචී විඤ්ඤාත්ති දසක නම් වෙයි. අවිනිබ්බෝග රූප අටට ලහුතා ආදී තුන එක්වීමෙන් සෑදෙන කලාපය ලහුතා දේකා දසක නම් වෙයි. අවිනිබ්බෝග රූප අටට කාය විඤ්ඤාත්තිය හා ලහුතා ආදී තුන එක්වීමෙන් සෑදෙන කලාපය කාය විඤ්ඤාත්ති ලහුතා ආදී ද්වාදසක නම් වෙයි. අවිනිබ්බෝග රූප අටට වචී විඤ්ඤාත්තිය හා ශබ්දයත් ලහුතා ආදී තුනත් එක්වීමෙන් සෑදෙන කලාපය වචී විඤ්ඤාත්ති සද්ද ලහුතා ආදී තේ රසක නම් වෙයි. මෙසේ චිත්තජ කලාප හයකි. ඍතුජ කලාප හතර. එක ශුද්ධාෂ්ටක කලාපය, දෙක ශබ්ද නවක කලාපය, තුන ලහුතා දේකා දසක කලාපය, හතර ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය. මෙසේ ඍතුජ කලාප හතරකි. ආහාරජ කලාප දෙක. එක ශුද්ධාෂ්ටකය, දෙක ලහුතා දේකා දසකය. මෙසේ ආහාරජ කලාප දෙකකි. මේ 21 රූප කලාපයන් අතුරෙන් ශුද්ධාෂ්ටකය, ශබ්ද නවකය යන ඍතුජ කලාප දෙක සත්ව ශරීරයෙන් පිටතද ඇත්තේය. ඉතිරි කලාප 21 සත්ව ශරීරයෙහි මිස පිටත නොලැබෙන්නේය. පස්ගල්, ගින්දර, වතුර, සුළඟ, මල්, කොළ, ගෙඩි, පොතු, මුල්, අරටු ආදී වශයෙන් ලෝකෙහි යම් යම් දෙයක් වේ නම් ඒ සියල්ලම සුද්ධාෂ්ටක කලාපයෝමය. සත්ව ශරීරවල වැඩි හරියක් ඇත්තේ ශුද්ධාෂ්ටක කලාපයන්මය. පැහැයෙන්ද, සටහනින්ද, රසයෙන්ද, තද බව, මොලොක් බව, රළු බව, සිනිඳු බව ආදී ගුණවලින්ද, බරෙන්ද, එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන අනේක ප්‍රකාර වස්තුන් එකම ශුද්ධාෂ්ටක කලාපයන් කලාපයෙන් ඇතිවන්නේ ශුද්ධාෂ්ටක කලාප සෑදී ඇති මහා භූතයන්ගේ වෙනස්කමිනි. ශුද්ධාෂ්ටක කලාපවලින් සමහරක් පඨවි ධාතු උත්සන්නය, අනෙක් ධාතු හීනය. සමහර එක පඨවි ආපෝ ධාතු දෙක උත්සන්නය, අනෙක් ධාතු හීනය. මෙසේ ඒ ඒ ධාතුවල වෙනස්කම් වලින් වර්ග දහස් ගණනක ශුද්ධාෂ්ටක කලාප ඇත. එකම ශුද්ධාෂ්ටක කලාපයෙන් නානා ප්‍රකාර වස්තු සෑදී ඇත්තේ මේ ධාතු නානත්වය නිසාය. ආකාශ ධාතු රූප කලාපයන් එකිනෙකින් වෙනස් කරමින් ඒවායේ පිටද සිටින්නක් බැවින් කලාපවලට අයත් නොවේ. ලක්ෂණ රූප හතරත් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍රයක් බැවින් ඒවාට ඇතුළත් නොවේ. නවවන පාඩම, රූප ප්‍රවෘත්ති ක්‍රමය. රූප ඇතිවන හැටි දක්වා ඇත්තේ සත්ව යෝනි අනුවය. අණ්ඩජ, ජලාභූජ, සංසේදජ, ඕපපාතික කියා සත්ව යෝනි හතරක් ඇත්තේය. සර්ප, පක්ෂි, මත්ස්‍ය ආදී අණ්ඩකෝෂේහි උපදිනා සත්වයෝ අණ්ඩජ නම් වෙයි. මිනිස්, සිව්පා ආදී වස්ති කෝෂේහි එනම් වැදෑ මසෙහි උපදිනා සත්වයෝ ජලාභූජ නම් වෙති. මලකුණු, පල්වතුර, කොළ මල් ආදියෙන් උපදිනා සත්වයෝ සංසේදජ නම් වෙති. කර්මානුරූපව පහළ වීම වශයෙන් උපදිනා දේව, බ්‍රහ්මාදී සත්වයෝ ඕපපාතික නම් වෙති. මේ රූප සියල්ලම කාම ලෝකේහි ප්‍රවෘත්ති කාලයේහි ලැබෙන්නේය. සංසේදජයන්ට හා ඕපපාතිකයන්ට චක්කු සෝත ගාන ජිහවා කාය භාව වත්තු යන දසක හත ප්‍රතිසන්ධි චිත්තේ සමගම පහළවන්නේය. ඔවුන්ගෙන් ඇතමෙකුට සමහර විට චක්කු සෝත ගාන භාව දසකයන් නොලැබීද යන්නේය. ඇතැම් සත්ව කෙනෙකුන්ට ඇතැම් ඉන්ද්‍රියන් නොලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍රතිසන්ධිය ගෙන දුන් කර්මයාගේ දුබලකමින්ද සිදුවෙයි. යම්කිසි අකුසල කර්මයකින් ඉන්ද්‍රිය පහළවීම වැළැක්වීම නිසාද සිදුවේ. ඒ දසකයන්ගෙන් චක්කු දශකය නොලැබූවෝ අන්ධයෝය, සෝත දසකය නොලැබූවෝ බිහිරෝය, භාව දසකය නොලැබූවෝ නපුංසකයෝය, ගාන දසකය නොලැබූවෝ අප්‍රසිද්ධය. ඇතැබුන්ට නොලැබී යන චක්කු සෝත ගාන භාව දසක හතරේම දුර්ගති, අහේතුක සුගති, අහේතුක සංසේද්වජයන් සත්වයන්ට සමහර විට නොලැබී යන්නේය. ඇතැම් දුර්ගති අහේතුක ඕපපාතිකයන්ට චක්කු ශෝත භාව දසකයෝ නොලැබෙති. ගාන දසකය නොලැබෙන්නේ ඕපපාතිකයන් නැති බව කියා තිබේ. ආදිකල්පික ඕපපාතික මිනිසුන්ට භාව දශකය නොලැබී මහැර සුගතියෙහි ඕපපාතිකයන්ට දශක හානියක් නැත. සංසේදජ සත්වයෝ ඉපද ක්‍රමයෙන් වැඩෙති. ඕපපාතික සත්වයෝ සම්පූර්ණ ශරීර ඇතිවම උපදිති. ඉපදීමෙන් පසු ඔවුන්ගේ වැඩීමක් නැත. මාතෘ ගර්භයෙහි ශයනය කරන බැවින් අණ්ඩජ ජලාභූජ සත්වයන්ට ගර්භ ශායිකය යැයි කියනු ලැබේ. සංසේදජ ඕපපාතික සත්වයන්ට මෙසේ ගර්භ ශායික සත්වයන්ට බොහෝ රූප කලාප නොලැබෙයි. ඔවුනට ප්‍රතිසන්ධීක්ෂණයෙහි ලැබෙන්නේ කාය භාව වස්තු දශක තුනය. එයින්ද භාව දසකය සමහරුන්ට නොලැබෙයි. ඔවුනට චක්කු ශෝත ගාන ජීවහා දසකයෝ ප්‍රවෘත්ති කාලයෙහි පහළ වෙති. අල්පායුෂ්ක සත්වයෝ මවකුස මද කලක් වෙසෙති. දීර්ඝායුෂ සත්වයෝ මවකුස වැඩි කලක වෙසෙති. මවකුස මද කලක් වෙසෙන සත්වයන්ට චක්කුවාදී දසක හතර ඉක්මනින්ද, වැඩිකල් වෙසෙන සත්වයන්ට චක්කුවාදී දසක හතර ඉක්මනින්ද, වැඩිකල් මවකුස තුළ වෙසෙන සත්වයන්ට කල්ගත වීමෙන්ද පහළ වෙයි. මනුෂ්‍යයන්ට චක්කු ආදී දසක හතර පහළ වන්නේ ප්‍රතිශන්තියෙන් පසු 11 වන සතියේ අවසාන දිනයේය. දින වශයෙන් කියතොත් පිළිසිඳීමෙන් 770 වන දිනයේය. මේ පිළිබඳද තවත් ආචාර්ය වාද ඇත්තේය. මෙසේ සත්වයන්ට ප්‍රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි පටන් කර්මජ කලාපයෝ පහළ වෙති. දෙවන සිතේ උත්පාදක්ෂණයේ පටන් චිත්තජ රූපයෝ පහළ වෙති. දෙවන සිතයයි කියනුයේ ප්‍රතිසන්ධියට අනතුරුව ඇතිවන භවාංග සිතය. එය ප්‍රථම භවාංග සිතය. ප්‍රතිසන්ධි චිත්තයාගේ ස්ථಿತಿ කාලයෙහි පටන් ඍතුජ කලාපයෝ පහළ වෙති. ඕජාව ශරීරයෙහි පැතිරීම පටන් ආහාරජ කලාපයෝ පහළ වෙති. ඕජාව ශරීරයෙහි පැතිරීමේ පටන් ආහාරජ කලාපයෝ පහළ වෙති. ජීවිත නවක කලාපද සත්ව ශරීරවල ඇත්තේය. එහෙත් එහි පටන් ගන්නා අවස්ථාවක් දක්වා නැත. ගර්භශායික සත්වයන්ට ප්‍රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය භාව වස්තු දශක තුන පහළවන බව කියන ලදී. ඒවා කර්මජ කලාපයෝය. එක් එක් චිත්තයක උත්පාදක් ආදී ෂණ තුනෙහිම කර්මජ රූප පහළවන බවද ඉහත කියා ඇත. ප්‍රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කාය භාව වස්තු දසක තුන පහළවීමෙන්ම ඒවායේ ඉපදීම නවතින්නේ ද නොවෙයි. ප්‍රතිසන්ධි චිත්තයාගේ ස්ථිතිෂණයෙහිද නැවත අලුත් කලාප තුනක් පහළ වෙයි. ප්‍රතිසන්ධි චිත්තයාගේ භංගක්ෂණයෙහිද අලුත් කලාප තුනක් පහළ වෙයි. මෙසේ ඉදිරියට ඇතිවන සිත්වල උත්පාදාදේශන තුන සමගම කාය භාව වස්තු දශක පහළ වන්නේය. ප්‍රතිසන්ධි චිත්තයාගේ ස්ථිතිෂණය වන කල්හි එහි උත්පාදක්ෂණයෙහි පහළ වූ කලාප තුනට ස්ථිතියෙහි පහළ වූ කලාප තුනද එකතු වීමෙන් කලාප හයක් වෙයි. ප්‍රතිසන්ධි චිත්තයාගේ භංගක්ෂණය වන කල්හි එහි පහළ වන කලාප තුනද උත්පාදක් ස්ථිති ෂණවලදී පහළ වූ කලාප හය එකතු වීමෙන් කලාප නවයක් වෙයි. මෙසේ ඉදිරියට චිත්තක්ෂණයක් පාසා පහළ වන කලාපවලට පළමු ෂණවලදී පහළ වූ කලාප එකතු වීමෙන් කලාප සංඛ්‍යාව වැඩිවන හැටි තේරුම් ගත යුතුය. ප්‍රතිසන්ධි චිත්තය හා උපන් කර්මජ කලාප තුන නිරුද්ධ වන්නේ ප්‍රතිසන්ධි චිත්තයේ උත්පාදක්ෂණයේ පටන් 51 වන ෂණයේය. එය 16 වෙනි භවංගයාගේ භංගක්ෂණයේය. 16 වන භංගයාගේ ස්ථිතික්ෂණය වන විට කර්මජ කලාප 150ක් වන්නේය. 51 වන ෂණය පැමිණ කලෙහි එහි උපදින නිරුද්ධ වන කලාපත් සමග කර්මජ කලාප 153ක් වන්නේය. ඉදිරි චිත්තක්ෂණවලදී උපදින කලාප තුනක් හා නිරුද්ධ වන කලාප තුනක්ද ඇති බැවින් කලාප ගණන පිළිබඳ වෙනසක් සිදු නොවේ. මෙසේ කලාප රාශියට ප්‍රථම භවංගයාගේ උත්පාදක්ෂණයෙහි පටන් චිත්තයන්ගේ උත්පාදක්ෂණයක් පාසා චිත්තජ කලාපයක්ද එකතු වන්නේය. සෑම කලාපයක්ම තම තමන්ගේ ස්ථිතික්ෂණවලදී ඍතුජ කලාප උපදවන බැවින් ඒවාද එකතු වන්නේය. මවකුස ඉන්නා සත්වයාගේ ශරීරයට මව අනුභව කරන ආහාරවල ඕජාව පැමිණෙයි. එතැන් පටන් ඉහතකී රූප සමූහයට ආහාරජ රූපද එකතු වන්නේය. මෙසේ කාමලෝකයේ සත්වයන්ගේ ශරීරයන්හි කර්මාදී ප්‍රත්‍ය හතරෙන් හටගන්නා වූ රූපකලාප පරම්පරාවෝ ජීවත් වනතාක් පවතින්නාහ. දහවන පාඩම රූප නිරෝධය. මරණාසන්න කාලයේහි චුතිචිත්තයෙන් මොබ සතුලොස්වන චිත්තයාගේ ස්ථිතික්ෂණය පටන් අලුත් කර්මජ රූප ඉපදීම නවති. සතුලොස්වන චිත්තය සමග උපන් කර්මජ රූපයෝ චුතිචිත්තේ සමග නිරුද්ධ වෙති. කලින් උපන් කර්මජ රූපයෝ චුතිචිත්තේ නිරෝධයට කලින්ම නිරුද්ධ වෙති. චුතිචිත්තෙන් සතලොස්වන චිත්තයාගේ ස්ථිතියේ පටන් කර්මජ රූප නොඉපදීම චුතිචිත්තයේ අනුහසින් සිදුවන්නක් නොවේ. කර්මජ රූප ඉපදීම නැවතීමෙන් පසු ඒ ශරීරයේ ඉඩ ඇත්තේ අලුත් සිත් 16කට ඉපදීමට පමණකි. එබැවින් කර්මජ රූප ඉපදීම නැවතීම නිසාම ඒ සිතේ පටන් 17 වන චිත්තය චුතිචිත්තය වන්නේය. ඉන්පසුවේ ශරීරයේ සිත්වල ඉපදීමට ආධාරවන වස්තු රූප නැත්තේය. චුතිචිත්තෙන් පසු ඒ ශරීරයේහි සිත් නූපදිනා බැවින් චිත්තජ රූප පරම්පරාවද සිඳෙන්නේය. ජීවිත ඉන්ද්‍රිය විරහිත ශරීරයෙහි ආහාරජ රූප ඉපදීමක් නැති බැවින් ආහාරජ රූප පරම්පරාවද සිඳෙන්නේය. මරණයෙන් පසු එහි ඍතුජ රූප පරම්පරාව පමණක් දීර්ඝ කාලයක් පවතින්නේය. මැරෙන්නා වූ සත්වයාට මෙසේ භවයක් පාසා නැවත නැවත රූප පරම්පරා ඇතිවීම හා සිඳියාමත් වන්නේය. රූපලෝකයේ රූප ප්‍රවෘතිය. රූපලෝකයෙහි වනාහි ගාන ජීවහා කායභාව කලාපයන් හා ආහාරජ කලාපයෝද නොලබෙත්. එබැවින් රූපී බ්‍රහ්මයන්ට ප්‍රතිසන්ධි කාලයෙහි චක්කු සෝත වස්තු දශක තුන හා ජීවිත නවකේද යන කර්මජ කලාප හතර පහළ වෙයි. ප්‍රවෘති කාලයෙහි චිත්තජ ඍතුජ කලාපයෝද ලැබෙත්. අසඤ්ඤ සත්වයන්ට වනාහි චක්කු සෝත ගාන ජීවහා කාය භාව වස්තු දශකයන් හා ශබ්ද රූපයද සියලු චිත්තජ රූපද නොලැබෙයි. ඔවුනට ප්‍රතිසන්ධියෙහි ලැබෙන්නේ ජීවිත නවක කලාප පමණකි. ප්‍රවෘත්ති කාලයෙහි ශබ්දය හැර ඉතිරි ඍතුජ රූප ලැබෙයි. මෙසේ කාම රූප අසඤ්ඤ සංඛ්‍යාත භවාත්‍රේහි ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති වශයෙන් රූප ප්‍රවෘත්තිය දත යුත්තේය. කාම භවෙහි රූප 28ම ලැබෙයි. ගාන ජීවහා කාය ප්‍රසාදයන් හා භාව රූප දෙක යන රූප පහ රූප භවෙහි නොලැබේ. ඉතිරි රූප 23 එහි ලැබෙයි. අසඤ්ඤ භවෙහි ජීවිත නවකය ලහුතා ආදී තුනය උපචය සන්තති ජරතා අනිච්චතා ආකාශ ධාතු යන සතලොස ලැබෙයි. ප්‍රසාද රූප පහ භාව රූප දෙක විඤ්ඤාති රූප දෙක හෘදය රූපය ශබ්ද රූපය යන මේ රූප 11 අසඤ්ඤ භවෙහි නොලැබෙයි. විඤ්ඤාති රූප දෙක ශබ්දය ලහුතා තුන ජරතා රූපය අනිච්චතා රූපය යන මේ රූප 8 ප්‍රතිසන්ධි අවස්ථාවේ නොලැබෙයි. ප්‍රවෘත්ති කාලයෙහි මේ රූප සියල්ලම ලැබෙයි. මේ රූප ප්‍රවෘත්ති ක්‍රමයය. 11 පාඩම නිර්වාණය. සෑම කල්හි ඇත්තා වූ දිරීමක් නැත්තා වූ බිඳීමක් නැත්තා වූ ලෝකෝත්තර මාර්ග ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය යුතු ලෝකෝත්තර වූ පරම සුඛ ස්වභාවය නිර්වාණ නම් වෙයි. සැපේ වනාහි වේදිත සුඛය විමුක්ති සුඛය කියා දෙපරිදි වෙයි. චක්කවාදී ඉන්ද්‍රියන් කරණ කොටගෙන විඳින්නා වූ සැපය වේදිත සුඛ නම් වෙයි. හොඳ දේවල් හොඳ පුද්ගලයන් දැකීමෙන්ද හොඳ ශබ්ද ඇසීමෙන්ද හොඳ ගන්ධ ආග්‍රහණය කිරීමෙන්ද හොඳ රසයන් වැළඳීමෙන්ද ඇඟට හොඳ දේවල් ඇඟේ සැපීමෙන්ද යාන වාහන ගෙවල් වතුකුඹුරු වස්ත්‍රාභරණ මිලමුදල් ආදී කාමවස්තුන් ලැබීමෙන්ද තනතුරු ගරු බුහුමන් ලැබීමෙන්ද තවත් කැමතිවන දේවල් ලැබීමෙන්ද සිතට කයට ඇතිවන සැප සියල්ලම වේදිත සුඛයෝය. පැමිණ ඇත්තා වූද මතු පැමිණෙන්නට ඇත්තා වූද දුක් කරදර වලින් විපත් වලින් මිදීම විමුක්ති සුඛයය. නිවන් සුඛය වේදිත සුඛයක් නොවේ. එය විමුක්ති සුඛයකි. පැමිණියා වූ ඇතැම් දුක් වලින් මිදීම සඳහා මනුෂ්‍යයන් බොහෝ වෙහෙසෙන්නේ බොහෝ ධනය වියදම් කරන්නේ මුදල් නැති කල්හි ඉඩකඩම් පවා විකුණා වියදම් කරන්නේ වාසය කරන ගෙය පවා උකස්කොට මුදල්ගෙන වියදම් කරන්නේ ඒ දුකින් මිදීම වූ විමුක්ති සුඛය ඉතා හොඳ දෙයක් වටිනා දෙයක් නිසාය. විමුක්ති සුඛය පලක් නැති නොවටිනා දෙයක් නම් මනුෂ්‍යයෝ ඒ සඳහා වියදම් නොකරන්නාහ. බලවත් දුකකින් පෙළෙන්නහුට කොතෙක් ධනය ඇතත් නෑමිතුරන් ඇතත් සුවයක් නොලැබිය හැකිය. ධන ආදියෙන් ලබන වේදිත සුඛයන් විඳිය හැකි වීමටත් විමුක්ති සුඛය තිබිය යුතුමය. එබැවින් විමුක්ති සුඛය ලෝකයේ උසස් සුඛය බව කිය යුතුය. සසර සැරිසරන්නා වූ මේ සත්වයන්ට නැවත නැවත ඉපදීමේ දුකද ඇත. උපන් පසු දිරීමේ දුකද ඇත. මැරීමේ දුකද ඇත. ආහාර පානාදිය සැපීමේ දුකද ඇත. සතුරන්ගෙන් ආරක්ෂා වීමේ දුකද ඇත. වරින් වර නොයෙක් රෝග හටගැනීමේ දුකද ඇත. සුර සතුරු ආදීන්ගෙන් විටින් වටවන බොහෝ දුකද ඇත. ස්වභාව ධර්මයෙන්ම වන දුකද ඇත. පෞකම් කොට තිරිසන් බවට ප්‍රේත බවට පැමිණෙන්නට වීමේ දුකද ඇත. සංජීව කාලසූත්‍ර ආදී නරකයන්ට පැමිණීමෙන් වීමට හා එහි විඳීමට දුකද ඇත. නිවනට නොපැනියහොත් එක් එක් පුද්ගලයෙකුට අනාගතය ලබන්නට ඇත්තා වූ දුක්ඛස්කන්ධය ඉතා මහත්ය. ප්‍රමාණ කළ නොහැකි තරමට ජාති ජරා මරණාදී දුක් එයට ඇතුළත්ය. නිවනට පැමිණීමෙන් ඒ සියල්ලන්ම මිදෙන්නේය. නිවන ඒ සියල්ලෙන්ම මිදීම වූ මහා විමුක්ති සුඛයය. නිවනට පැමිණෙන පුද්ගලයාට නිවී යන දුක්ඛස්කන්ධය අනුව කියතොත් නිවන ඉතා මහත් බව කිය යුතුය. එහෙත් එය පරම සූක්ෂම දෙයකි. එබැවින් එය සම්‍යක් ප්‍රතිපත්තියෙන් වෙන්ව කාමෙන් ඇලී ගැලී වෙසෙන ජනයා විසින් නොදකිය හැකිය. එය දැකිය හැකි වන්නේ සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටා භාවනාවෙහි යෙදී සිත පිරිසුදු කොට ලෝකෝත්තර ඥානය ලබාගත් අයටය. ලෝකෝත්තර ඥානයට මිස ලෞකික ඥානයට එය ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනෙන්නේ නොවේ. සාමාන්‍ය ජනයාට කළ හැක්කේ නිවන් දුටු ආර්යයන්ගේ කීම අනුව නිවනය කියා හොඳ දෙයක් ඇති බව අනුමානයෙන් සිතා ගැනීම පමණකි. නිවන ළඟම ඇතියකි. එය වැසී තිබෙන්නේ පංචස්කන්ධේනි. නැවත නැවත පංචස්කන්ධයන් ලැබීම නැවතුනහොත් නිවන ලැබුණේ වෙයි. නැවත නැවත ඉපදීම් වශයෙන් නැවත නැවත පංචස්කන්ධයන් ලැබෙන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසාය. කලට වැසි නොලැබෙන ආහාර පාන දුර්ලභ, රෝග බහුල, මැසි මදුරුවන් බහුල, සර්පයන් බහුල, මනා පාලනයක් නැති බැවින් සොර සතුරන් බහුල පෙදෙසක මහ සටනක් කරමින් ඉතා අමාරුවෙන් ජීවත් වූවෙකුට හොඳ දේශගුණේ ඇති, හොඳ වාසස්ථාන ඇති, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන සුලභ, ලෙඩදුක් අඩු, සොර සතුරු බිය නැති යහපත් පෙදෙසකට පැමිණ වාසය කරන්නට ලැබුණ හොත් ඔහුට පළමු විසූ පෙදෙස හොඳයයි කියා තිබූ සම්මෝහයත් ඒ පෙදෙස ගැන පැවති ආලයක් දුරුවන්නේය. ක්ලේශ ප්‍රහාණයයි කියනුයේ ඒ දුරුවීමටය. නැවත නැවත උප්පත්තියට හේතුවන අවිද්‍යාවත් තණ්හාවත් දුරුවීමෙන් පසුව ඒ පුද්ගලයා නැවත නූපදින්නේය. නිවන වසාගෙන සිටින පංචස්කන්ධය ඉන් පසු ඔහුට නැති බැවින් ඔහු නිවන් සුවයට හිමියෙක් වෙයි. නිර්වාණයේ ප්‍රභේද. හටගැනීමක් ඇති, බිඳීමක් ඇති, පවත්නා ස්ථාන ඇති, හැඩහුරුකම් ඇති සංස්කාරයන් එකිනෙක වෙන් වශයෙන් ඇති බැවින් ඒවායේ බොහෝ ප්‍රභේද ඇත. හටගැනීමක් නැති, බැඳීමක් නැති, පවත්නා තැනක් නැති, හැඩහුරුකමක් නැති මේ නිවන කියා දැක්වීමට සිතා ගැනීමට කිසිම ලකුණක් නැති නිවනෙහි එබඳු ප්‍රභේද නොතිබිය හැකිය. අතීතයේ විසු බුදු පසේ බුදු රහතුන් විසින් ලැබූ නිවනත් අනාගතයේහි ලොව පහළ වන බුදු පසේ බුදුවරයන් විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් පැමිණු ලබන නිවනත් ශාන්ත ලක්ෂණයෙන් නිවීම් ස්වභාවයෙන් එකම ධර්මයකි. මෙය කියා දැක්විය හැකි, සිතාගත හැකි යැයි කිසි ලකුණක් නැත්තා වූ ඒ නිර්වාණ ධාතුව දැක්විය හැක්කේ, සිතාගත හැක්කේ නිවී යන්නා වූ ස්කන්ධයන් අනුවය. නිවී යන්නා වූ ස්කන්ධ ඒ නිවන දෙකක් කොට දැක්වීමට කරුණුවන බැවින් ඒ කාරණය අනුව සෝපාදිශේෂ නිර්වාණ ධාතුවය අනුපාදිශේෂ නිර්වාණ ධාතුවය කියා නිර්වාණය දෙයාකාර වන බව දේශනය කොට තිබෙයි. උපදී යනු තෘෂ්ණා දෘෂ්ටියෙන් විසින් මමය මාගේය යැයි අල්ලා ගන්නා ස්කන්ධයන්ට නමකි. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමෙන් කෙලෙස් හා අනාගත ස්කන්ධ නිවී ගියා වූ වර්තමාන පංචස්කන්ධය පමණක් ඉතිරිව ඇති තැනැත්තාගේ නිවන උපදී නම් වූ ස්කන්ධ ශේෂව ඇති බැවින් සෝපාදිශේෂ නිර්වාණ ධාතු නම් වෙයි. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට වර්තමාන පංචස්කන්ධය පමණක් ඇතිව සිටි පුද්ගලයා විසින් පිරිනිවීමෙන් පසු ලබන නිර්වාණ ධාතුව ඔහුට උපදි සංඛ්‍යාත ස්කන්ධ ශේෂව නැති බැවින් අනුපාදිශේෂ නිර්වාණ ධාතු නම් වෙයි. ශුඤ්‍යත අනිමිත්ත අප්පනිහිත කියා ආකාර ભેදයෙන් නිර්වාණය ත්‍රිවිධ වෙයි. රාගාදී කෙලසුන් ඇති කලෙහි නොයෙක් පව්කම් කරන්නට සිදුවීමේ පලිබෝධයද, පව්කම් කොට අපාගත වන්නට වීමේ පලිබෝධයද, නුවණැතියන්ට පව්කම් වලින් වැළකී ආරක්ෂා වීමේ පලිබෝධයද, කෙලෙස් මැඩ පැවැත්වීමට, කෙලෙස් ප්‍රහාණය කිරීමට බොහෝ දුක් ගන්නට වීමේ පලිබෝධයද ඇත්තේය. කෙලෙස් නිරෝධයෙන් ඒ පලිබෝධ සියල්ලම නැතිවන්නේය. කෙලෙසුන්ගේ හා ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිවන ඒ සියලු පලිබෝධයන් දුරු කරන, පලිබෝධයන් නැති තැනවන බැවින් ශුඤ්‍යත නම් වෙයි. ශුඤ්‍යත යන්නෙහි තේරුම කෙලෙස් නිසා වන පලිබෝධයන් නැති තැන යනුයි. ඉපදීමක් ඇත්තා වූ, පරම්පරා වශයෙන් පැවැත්ම ඇත්තා වූ, බිඳීම ඇත්තා වූ සංස්කාරයන් කෙරෙහි මේ එකකි, මේ අනිකකි, මේ හොඳය, මේ නරකය යනාදියෙන් එකිනෙක වෙන්කර ගැනීමට උපකාරවන ආකාර විශේෂයක් ඇත්තේය. එය නිමිත්තයයි කියනු ලැබේ. නිමිත්ත ඇත්තා වූ ඒ සංස්කාරයෝ රාගාදී කෙලෙසුන්ටද, ජරා මරණාදී අනේක ප්‍රකාර දුක්ඛයන්ටද වස්තු වෙති. දුක කියා යමක් ඇත්නම් ඒ සියල්ලම ඇත්තේ නිමිති සහිත ධර්මයන්හිය. මේ ලෞතුරා බුදුවරයන්ගේ නිවනය, මේ පසේ බුදුවරයන්ගේ නිවනය, මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ නිවනය, මේ මිනිසුන්ගේ නිවනය, මේ දෙවියන්ගේ නිවනය, මේ බ්‍රහ්මයන්ගේ නිවනය, මේ අසවල් කල්පයේ බුදුවරුන්ගේ නිවනය යනාදීන් එකිනෙක වෙන් කිරීමට කරුණුවන නිමිත්තක් නිවනෙහි නැත. ඒ හැම කල්හිම එක් ධර්මයක් වශයෙන්ම පවතී. කෙලෙසුන්ට ස්ථානවන නිමිති නැති බැවින් නිර්වාණ ධාතුව අනිමිත්ත නම් වෙයි. පනිහිත යනු ආශාවට නමකි. නැතිවීම සංස්කාරයන්ගේ ස්වභාවයය. කොතෙක් ලබා ගත්තක් ලබන ලබන සංස්කාර නැති වී යන බැවින් සත්වයා හට නැවත නැවත ලබා ගැනීමේ ආසාව ඇතිවන්නේය. සංස්කාරයෝ නැවත නැවත ලැබීමේ ආසාව ඇති කරන්නෝය. ඒ ආසාව සකල දුක්ඛයන්ටම මුලය. ආශා දුක්ඛය ඇති කරන සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය වන නිර්වාණ ධාතුව දිරීමක් බිඳීමක් නැතිව සෑම කල්හිම පවත්නා ධර්මයක් වන බැවින් නැවත නැවත ලැබීමේ ආශාව ඇති කරන්නක් නොවේ. ඒ ආශාව නිවනෙහි නැත. එබැවින් නිර්වාණ ධාතුව අප්පනහිත නම් වෙයි. ශුඤ්‍යත අනිමිත්ත අප්පනහිත යන මේවා ඒ ඒ ගුණ නිමිත්ත කොට නිවනට කියන නාමයෝය. නිවනට කියන තවත් බොහෝ නම් ඇත. ඒ නාමයන් අතුරෙන් අති ප්‍රසිද්ධ නාමය නිබ්බාන හෙවත් නිර්වාණ යන්නය. ඒ තේරුම තණ්හාවෙන් බැහැර වූ ධර්මය යනුයි. නිවන තණ්හාවට අසුවන්නේ නැත. නිවනෙහිද තණ්හාව නැත. මේ නිර්වාණ විභාගයය. මෙතෙකින් චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යන පරමාර්ථ ධර්ම හතරම එක්තරා ප්‍රමාණයකින් විස්තර කරන ලද්දේය. මෙතකින් රූපය හා නිර්වාණය විස්තර කළ ෂෂ්ඨ පරිච්ඡේදය නිමිය.